දාලා ඊට පස්සේ දැන් යා ඊට කියනවා ආද මහණින් භික්ෂුව පින්වත් භික්ෂුව එන්න දැන් ඔබ මේ වැඩේ කරන්න දැන් දානි ගන්නවනේ දැන් දානි ගන්නකට හොඳට නෝණින් යුක්තව වළඳන්න කොහොමද වළඳන්න කියන්නේ නෝණින් සමත කොහොමද නෝණින් සලකා ආහාර ගන්න කියන්නේ මේව දවා ශරීර ශක්තිය ඇති කරගන්න නොවේ ජවේ නේ මද ඔව් මදයේ පිණිස නෙවෙයි මණ්ඩනාය ඇඟපත සරසා ගැනීම පිණිස නෙවෙයි නේ විභූෂණාය ඔව් ඇඟපත ලස්සන කර ගැනීම පිණිස නෙවෙයි යාවදී විමස්ස කායස පිටියා මේ කයේ ප්‍රවත්න පිණිස විතරයි යාපන යැපීම පිණිස විතරයි විහිං සූපරතිය මෙහෙස නැති කර ගැනීම පිණිස විතරයි බ්‍රහ්මචර්ය අනුග්‍රහය මේ බ්‍රහ්මචාරී ජීවිතේට අනුග්‍රහ පිණිසයි ඉති පුරාණං ච වේදනම් පටිහංකා මේ විදිහට මම දැන් මගේ පරණි බඩගින්න නැති කරනවා නං ච වේදනම් නෝපාදේශාමි අලුත් වේදනා උපදවන්නේ යාත්‍රා ච මේ භවිෂ්‍යති මගේ ජීවිත යාත්‍රාවක් තිනවා අනවජ්‍යතාට පාසු පාසු විහාරය ඔව් නිවැරදි පාසු විහරණයට මේක තමයි බුදුරජාන් වහන්සේගේ කාලේ ඒ කාලේ ඉඳලා තිබිච්ච එක. මම මෙහෙම තියෙද්දිත් ඒ භික්ෂුන් රැකගන්න බුදුරජාණන් වහන්සේගේ තව ක්‍රමයක් තිබුණා. අරිවංශ පටිපදාන් කියලා. යාවදී විමස්ස කායස තිතියා. මේ කයේ ප්‍රවත්න පිණිස විතරයි. යාපනාය යැපීම පිණිස විතරයි. විහිං සූපරතිය මෙහෙස නැති කර ගැනීම පිණිස විතරයි. බ්‍රහ්මචර්ය අනුග්‍රහය මේ බ්‍රහ්මචාරී ජීවිතේට අනුග්‍රහ පිණිසයි ඉති පුරාණං ච වේදනම් පටිහංකා මේ විදිහට මම දැන් මගේ පරණි බඩගින්න නැති කරනවා නං ච වේදනං නෝපාදේශාමි අලුත් වේදනා උපදවන්නේ යාත්‍රා ච මේ භවිෂ්‍යති මගේ ජීවිත යාත්‍රාවක් තිනවා අනවජ්‍යතාට පාසු පාසු විහාරය ඔව් නිවැරදි පාසු විහරණයට මේක තමයි බුදුරජාන් වහන්සේගේ කාලේ ඒ කාලේ ඉඳලා තිබිච්ච එක. මම මෙහෙම තියෙද්දිත් ඒ භික්ෂුන් රැකගන්න බුදුරජාණන් වහන්සේගේ තව ක්‍රමයක් තිබුණා. ආරිවංශ පටිපදාන් කියලා. භික්ෂුන් වහන්සේලා ආරිවංශ කියලා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේලාගේ වංශය. ආරිවංශ පටිපදා කියන්නේ ඉතරීතර චීවර සන්තුට්ඨිතා. ලැබිච්ච චීවරකින් සතුට වෙනවා. ඉතරීතර සීනාසන සන්තුට්ඨිතා. ලැබිච්ච සීනාසනයකින් සතුට වෙනවා. ඉතරීතර පින්ඩපාත සන්තුට්ඨිතා. ලැබිච්ච පින්ඩපාතෙන් සතුට වෙනවා. භාවනා රමතා. භාවනාවේ යලි වාසය කරනවා. මේකට තමයි අරියවංශ පටිපදා කියන්නේ. ඔය අනුරාධපුර යුගයේ දිනුණු කාලේ හරියට තිබිලා තියෙන අරිවංශ සූත්‍ර දේශනාව. පුණ්‍යම් රාත්‍රි මුළුල්ලේ කාතන් වහන්සේලා මාර්ග වඩන භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. ධර්මීය හැසිරෙන ස්වාමීන් වහන්සේලා ගිහිලා මුළු කාලේ මහගෙන ඉඳලා ඒවා පුරුදු කරලා ටික ඉක්මනින් මඟපල් ලැබුණා. ඒක තමයි ක්‍රමේ. ඉතින් මේ විදිහට මේ ආහාරී අවබෝධින් යුක්තව දානේ වළඳන්න කියලා මම ඒකත් පුරුදු කරනවා. චීරවසි බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කියනවා "තින්න භික්ෂුවෙන් දැන් පුරුදු කරන්න ජාගරියානු යෝගය." මොකද්ද පුරුදු කරන්න කියන්නේ? ජාගරියානු යෝගය කියන්නේ ජාගරියානු යෝගය. ජාග්‍රත් කියලා කියන්නේ නිදි වරා සිටීම. එතකොට ජාගරියානු යෝගය කියන්නේ නිින්ද පාලනය කරලා ධර්මය දිනු කිරීම. එතකොට ඒක බලන්න බොහොම ක්‍රමානුකූලව වෙන්නේ නේ. ඉස්සෙල්ල ශික්ෂා පදවල පුහුණු කරනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයේ පුරුදු කරනවා. ඊට පස්සේ දානි ආහාරයේ පුරුදු කරනවා. සීයෙන් ගන්න. ඊට පස්සේ ඒ කොටස දැන් හරි. ඊට පස්සේ මොකද කරන්නේ? සමාධියට වුණා කරන ආකාරයට ඔව් නිින්ද පාලනය කරන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝක සත්‍යයා තෘප්තියටපත් නොවි මැරෙන එක කාරණාවක් නිින්ද. නිින්දෙන් ලොකු ආස්වාදයක් විඳිනවා. අපිට ඒක තේරෙන්නේ නැහැ. නිින්දෙන් ලොකු ආස්වාදයක් විඳිනවා. ඒ නිින්දට එරෙහිව ලොකු සටනක් කරන්න ඕනේ. දැන් සමහර මේ භාවනා යෝගින් ඉන්න ලකූම අරුබුදේ මොකක්ද? නිින්ද. ඉතින් මම මේකට කියන්නේ සමහර මට කියනවා අනේ ස්වාමීනි මට පාන්දර නැගිටින්න බෑ. පාන්දර භාවනා කරන්න යන්න නිින්ද යනවා. මොකද කරන්නේ? මම කියනවා එහෙමනම් කරන්න දවල් කාලේ හොඳට භාවනා කරන්න පුරුදු වෙන්න. දවල් කාලේ. දවල් කාලේ දැන් අපි ගත්තොත් වෙන නිවාඩුවක් වශයෙන් දවල් කාලේ උන්න දැන් ආහාර ගන්නවා. පැය භාගයක් විතර හොඳට නිදා ගන්නවා. ඊරසේ හැරෙන්නේ මූණකට හොද ගන්නවා. ඇල්ලොතරික බොනවා. ඊට පස්සේ උන්න සක්මන් කරනවා භාවනා කරනවා. සක්මන් කරන භාවනා. එහෙම දවල් කාලේ කරගෙන යද්දී අර එළිය වැටෙන තියෙන වෙලාවනේ ඒ වෙලාවෙදී යන තීන මිද්දි පාලනය වෙනවා. ඊට පස්සේ සමාධිය වැඩෙනවා නම් අර උදේ පාන්දර නිින්ද බාධාමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිින්ද යන්නේ නැහැ ඊට පස්සේ. සමාධිය වැඩෙනවා නම් ඇහැරිච්චක නම් ආයෙත් ඒකට පුරුදු කරගන්න පුළුවන්. ඒකට මම කියන්නේ වැඩිපුර දවල් කාලේ හොඳට මහන්සි වෙන්න ඕනේ භාවනාවට. එතකොට පාන්දර භාවනා කරන්න පුළුවන්. දවල් කාලේ භාවනා සමහර ඉන්නවා පුරුදු වුණාට පස්සේ පාන්දර නැගිටලා භාවනා කරනවා. එතකොට එයා ඒ පාන්දර නැගිටලා භාවනා කිරීම කිරීමේ පුරුද්ද ඇති කරගන්න අනිත් වෙලාවට භාවනා කළ ඇති වෙච්ච අත්දැකීම් නිසා. සමහර ඉන්නවා එහෙම නැහැ වීරියවන්ත. ඒගොල්ලන්ට පුළුවන් උදේ පාන්දර නැගිටලා සමහර ඉන්නවා මේ දෙකට තුනට නැගිටලා අපූර්වට භාවනා කරනවා. දැන් මට සමහර අම්මලා ලියුනියනවා ස්වාමීන් වහන්සේ මට මේ දවල් කාලේ භාවනාව කරගන්න විදියක් නැහැ. මම පාන්දර තුනට විතර නැගිටලා පහ විතර වෙනකම් භාවනා කරනවා කියලා. එහෙම වීර්යය තියෙන එක නේද? හොඳයි ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේකෙදි ආ දැන් ඉතින් භික්ෂුව ඔබ නිදිවරන්න පුරුදු වෙන්න. දිවසං දඟුන දැක්කනේ දිවසං සංකමේන නිසජ්ජාය ආවරණීයේ ධම්මේ චිත්තං පරිශෝදේහි. දවල් කාලේ සක්මන් කර කර වාඩි වී නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසිදු කරන්න කියනවා. සක්මන් කර කර වාඩි වී නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසිදු කරන්න කියනවා දවල් කාලේ. රාත්‍රිය පඨම යාම රාත්‍රි පඨම යාම රාත්‍රි පඨම යාම කියන එකට ප්‍රය 10 විතර වෙනකම් සක්මන් කර කර මේ 10 10 මාර විතර සක්මන් කර කර වාඩි වෙයි භාවනා කරනවා. ඊළඟට රාත්‍රිය මධ්‍යම යාමං රාත්‍රි මධ්‍යම යාමේ දකුණු පසින් සිංහසෙයියාවෙන් සැතපෙන්න කියනවා. සිංහසෙයියාවෙන් සැතපෙනවා කියන්නේ මොකක්ද? ඔව් සමහරු සැතපෙන උඩුබැල්ලි. එතකොට මොකද වෙන්නේ? උඩුබැල්ලි නිදාගත්තාම නින්දට හිත ඇදෙනවා. ඊට පස්සේ ඔව් නිකන් ආසි වුණත් දන්නේ නැහැ ඊට පස්සේ. මොකද? නින්ද ගිහින්. සමහරු නිදාගන්න මුණින් අතර. ඒ මුණින් අතර නිදා ගැනීම නුසුදුසු නිින්දා. ඒකත් ප්‍රමාදී වෙන එකක්. ඒකත් එපා කියලා. ඒක ගැලන පින් නැහැ කියන. දැන් උඩුබෙල්ල නිදා ගන්න එකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මත් පිරිත සෙයියා. එතකොට මේ මුණින් අතර නිදා ගන්න එකට කියන්නේ කාමසෙයියා. ඒවෙන් නිදාගන්න එපා කියලා. නිදාගන්න කියන්නේ කොහොමද? සිංහසේ දකුණු පැත්තට ඇරිලා. දකුණු පැත්තට නිදාගන්න කියන්නේ. එතකොට ඒක නිදාගන්න ගන්නේ මේ විදිහට කොහොමද? අර මම දැකලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා හරි ලස්සනට සතුට වෙනවා පුරුදු වෙලා. ලස්සනට මේ අත පැත්තකට තියාගෙන ෂූර් ලස්සන හරි ගස්සගෙන සතුට වෙනවා. ඒ විදිහට මේ ඉරියව්ව මෑරෙනවා. හරියට. එතකොට අදිෂ්ඨාන කරගන්න කියන මම පාන්දර ඒ කාලේ බෙල් පොල්ලොස් නෑ බෙල් තිබීමන්නේ මම පාන්දර නැගිටිනවා කියලා අදිෂ්ඨාන කරගන්න. අදිෂ්ඨාන කරගෙන සතුටින් කියන ඊට පස්සේ පාන්දරින් නැගිටලා ආයම සක්මන් කර කර වාඩි වෙවි. නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරන්න කියනවා. මට මේකෙදි පේනවා පින්වතුනි අපිට ඕමනයි ලොකු වීරියක් ඕනේ. මේ කාලේ මං හිතන්නේ මේ වීරිවන්තයෝ අඩු වෙන්න හේතුව තමයි අර මේ ධර්මයට අනුබල දෙන පිරිස බොහොම අඩුයිනේ. මේ ධර්මේ කතා කරන පිරිස බොහොම අඩුයි. ඊළඟට මේ ධර්ම මාර්ග ධර්ම විනී දෙකම යටපත් වෙලා ගියපු කාලයන්නේ. මේ කාලේ මේ මහමෙවනාවෙන් මේ ඉදිරිපත් වෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන හඬපව මේක මේ අකල්ලාශයක් වගේ එකක්. මේ කලට වෙයි නෙමෙයි. මේක මේ අකාලේ ඇහෙන හඬක්. එතකොට මේ ධර්මයේ මේ ඇහෙන විලංග අල්ල ගන්න ඕනේ. මේ ධර්මයට විරුද්ධව චීවර ධාරීන්ගේ කතන්දර අහනකට මං භාවනා කළදී අනාගතේ දැන් මේ මහමුණාවර සිතහන් යම් දවසක නැති වෙලා ගියෝ ආයෙමත් කරවලකින් ලෝකෙ වැහෙනවද? ආයෙත් තඳුරේම වෙලියක්. ආයෙ මේ සතර පායි බය මේකයි ආරි සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන්න කෙනෙක් නැති වෙනවා ආයෙ. කියන්නේ දැන් ඔන්න මහමුණ දැන් බලන්න මං ඔය සරහන් නැවතුනේ. ඔව් කියන්නේ නේද? කියන්නේ. එතකොට අපිට පැහැදිලි මේ මහමුණාවේ තියෙනකන් විතරයි මේ ධර්මයේ බබලන්නේ. මේව නැති වෙච්ච ගමන් ආයෙමත් මේක අඳුරින් වැහිලා යනවා. ඒ නිසා මේ අනාගතයේ අපිට පහසුකම් තියෙන සමා අනාගතයේ අපිට මෙහෙම හරියන්නේ අනාගතයේ පිරිමික් කියලා මේ ධර්මාර්ගයෙන් ඒවම වෙන්නේ. ඒ මොකද හේතුව? අනාගතයේ ධර්මයේ තියෙන කල්යාණ මිත්‍ර සම්පත් තියෙන්න බෑ. කල්යාණ මිත්‍ර සම්පත් නැති වුණොත් කොහොමද කරන්නේ? මොකුත් හම් වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ තමයි අපි ඉක්මනින් ඉක්මනින් මේ ධර්මයේ අවබෝධ කරගෙන සිත පිහිටුවා ගන්න ඕනේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ බලන්නේ ඉක්මෝන ලස්සන ඉස්සෙල්ලාම ඉක්මෙව්වේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ. ඊළඟට ඉන්ද්‍රිය සංවර කරගන්න කිව්වා. ඊළඟට ඔව් නෝනින් ආහාර වළඳන්න කිව්වා. ඊළඟට ඒක තමයි බින්දපාත කියන්නේ. නෝනින් ආහාර ගන්න කිව්වා. නින්ද නින්ද පාලනය කිරීම. නින්ද පාලනය කරනවා කියලා කියන්නේ මොකද්ද? සක්මන් කරමින් භාවනා කරමින් ඉන්න එකද? ඒක ආරණ්‍ය කාන්දර නමක් ලෑස්ති වුණා. දුතාංගයක් තියෙනවා නේසජ්ජිකාංගේ කියලා. නේසජ්ජිකාංගේ කියන්නේ නිදි නොලබා භාවනා කිරීම. ඒක හඳුනන පටන් ගත්ත නේසජ්ජිකාංගේ. දැන් සමාධි වැඩෙන කෙනෙකුට නම් කමක් නැහැ කියන්න පුළුවන්. සමාධිය පුහුණු වෙන්න කලින් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මධ්‍යම යම් සැතපෙන්න කියන. එහෙම තියෙද්දි සමාරිතින් මේ සජ්ජිකාංගේ සමාදන් වෙලා ඒක හාදෙන්නම දවස් දෙකක් තුනක් දැන් නිදි නෑ. දැන් භාවනා කරනවා. දැන් මට හරි අමාරු. අනිත් හොඳ වෙලාවට අනිත් ස්වාමීන් වහන්සේ කියලා තියෙන ඔබවහන්සේ වැඩි කරන්න එපා. ඔබවහන්සේ ඉස්සෙල්ල දැන් නිදා ගන්න. සමහර වර්ණනා කළා බොහොමයි වීරියවන්තයි කියලා. අනේ එක සම්මත නමක් කියලා ඔබ හඳ නිදා ගන්න පොඩ්ඩක්. ගිහිල්ලා නිදා ගන්න. ඒක හුස්මට නිින්ද ගියා දවසක්. 24ම නිින්ද ගියා. ඇහැරුණා. යන්නේ එහාඳරික දැන් ගින්න වතුර ටිකක් නාගෙන. වතුර ටිකක් නාගෙන. අදන් භාවනා කරනවා. භාවනා කළා සමාධිය වැඩුණා. එහෙනම් අපිට පේනවා අර තමන් ඒක කරන්න ඕනේ අවබෝධයකින් යුක්තමයි. අවබෝධයකින් යුක්තමයි ඒක කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ශ්‍රීලංක උපදේශ දෙනවා. දැන් ඉතින් මෙයා පුරුදු වෙන නිදි නොලබා නිදි වරමින් භාවනා කරන්න වීරියවන්ත පුරුදු වෙනවා. ඊට පස්සේ උගන්වනවා ආ දැන් භික්ෂුවෙ ඉන්න දැන් ඔබ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝහි. සිහිනුවණින් යුක්ත වෙලා ඉන්න. කොහොමද ඉන්න කියන්නේ? සිහිනුවණින් යුක්ත වෙලා ඉන්න. කොහොමද? අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. අභික්ඛන්තේ කියන්නේ ඔව් දැන් අපි ගත්තොත් එන්න පින්ඳ පාතේට වඩිනවා. ඉස්සරහටම වඩින්න. එතකොට යාට යන්න කියන්නේ කොහොමද? සිහිනුවණින් යන්න කියනවා. විෂභාගාරමුණු දකින්න නැතුව. සිහිනුවණින් යන්න කියන තමන් මේ යන්නේ මොකේද? යන්නේ මොකේද? පින්ඳ පාතේ යන්නේ. එහෙනම් එයා දැනගන්න ඕනේ තමන් යන්නේ මේ මොකේද කියලා. දැන් මේ වගේ දැන් අපි ගම් ඔබ සිහිනුවණින් එන්න ඕනේ මේ. එතකොට එන්නේ මොකේද? ආ ධර්මීය හන්දයි එන්නේ. භාවනා කරන්නයි එන්නේ. ඒ අදහස තිබුණොත් ඊට බුදුරජාන් වහන්සේ පටික්කන්ති යනකට සිහියෙන් ඉන්න ඕනේ. මම අසවල් කරනටයි මේ ගියේ. එහෙම නැත්නම් මේ ඇවිල්ලා අපි එක එක කතන්දර එක එක කතා බහට පැටලුණොත් එහෙම සති සම්පජන්නේ නැහැ. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරයෝති. ඔව් වටපිට බලද්දී ඉදිරිපස බලද්දී වටපිට බලද්දී සිහිනුවණින් යුක්ත වෙනවා. සිහිනුවණින් යුක්ත වෙනවා කියන්නේ තමන්ගේ හිතට කෙලෙස් ඇතුළු වෙන්න නොදී ඉදිරිපස වටපිට බලනවා කියන එක. නැත්තම් ඕනේ ඉදිරිපස බලුවා මට ආන් අර බලපංකෝ අන්න අන්න හරිද තරටි වැරදි වැරදි වැරදි හිම වැරදි හිමයි නැන්ද ඉන්නෝ. එතකොට මේ වුණා මූලික කාරණේ Taman දන්නේවත් නැහැ. සීනුවන නැහැ සීන. එතකොට බලන්න සීනුවන දිනු වෙන්නේ අර ධර්මයේ ඇසුරීමෙන්මයි. ඊළඟට තියෙනවා සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරයෝති. අතපය දිගාරිද්දී අතපය අකුලුවද්දී දිගාරිද්දී සිහියෙන් යුක්තව වාසය කරනවා. අපිට බොහෝ විට වෙන්නේ නැහැ සිහියෙන් යුක්තව වාසය කරනවා. සංගාටි පත්ත චීවර ධාරණේ සිවුරු පාසිවුරු පරිහරණය කරද්දී සිහියෙන් ඉන්නවා. සිහිනුවණින් ඉන්නවා. සිහිනුවණින් නැත්තම් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තේර ගාථාවල දැකන දැන්න සමහර පාරාසරී රහතන් වහන්සේ කියන අනාගතී භික්ෂුන් පහළ වෙනවා ගිහියන් වගේ විලාසිතා පිණිස සිවුරු පුරවන. අද වෙලා නැද්ද? විලාසිතා පිණිස සිවුරු පුරවන සිවුරු හැඩ වැඩ කරනවා. ඇයි ඒ සිවුරු පෙරවන්නේ? සීනෝනේ විලා තාත්‍ර දරන්නේ සීනෝනේ. එතකොට අපි දන්නවා සංඝාටි පත්ත චීවර ධාරණ පාසිවුරු සීනෝනින් දරාගෙන ඉන්නවා. අසිතේ තීතේ කායිතේ සායිතේ සම්පජානකාරයෝ. කනබුණ දේවල් වළඳින රස විඳින දේවල් ගැන සිහිනුවණින් ඉන්නේ. සිහිනුවණින් ඉන්නේ කෙනාට ඉන්නේ. එතකොට යාර පටිසංකායෝ ඒ සිහියේ තියෙනවා. ආහාර ගැනීම අර මෙහෙම නැත්තම් මොකද වෙන්නේ? යා රසේ පස්සේ දුවනවා. රසී පස්සේ දුන අනුරාධපුර යුගයේ එක ස්වාමීන් වහන්සේ යාළු ස්වාමීන් වහන්සේ නමක් බහැ දකින්න තව ස්වාමීන් වහන්සේනම පැණි. ඉතින් වැඩලා දැන් මේ ස්වාමීන් වහන්සේ දෙනම දැන් උදේ පාන්දර කල්පනා කළ අනිත් හාමුදුරු දැන් ඉතින් ආගන්තුක හාමුදුරු නමක් කඩපු නිසා දැන් ඉතින් දායකයන්ට කියලා කැඳ බිස්කෝතු ගෙනල්ල දෙයි කියලා. මොකුත් නැහැ. ඇල්ලතු ටිකක් වැළඹ. ආයුතුනි පින්දපාති වැඩිම වෙන. පින්දපාති වැඩි. ඊට දැන් ඉතින් අද ප්‍රණීත භෝජන ලැබෙන වීදියේක මා වික්කගෙන යාවි. ගියා. ගියාම හම්බ වුණා කැඳයි රොටි. ආයුතුනි අපි ගියානේ වළඳමු කියලා. වළඳමු. ඉතින් අහුව මේ ස්වාමීනි ඔබ වහන්සේට ඔය විදිහට හැමදාම හම්බෙන්නේ. සෝ මෙහෙම තමයි කියන්නේ. අනේ එහෙනම් අපි ඉන්න ආරණ්‍යයට වඩින්න ඉහි බොහොම හොඳයි. අන්න බලන්න වෙනසනේ. ඒකෝර සිහිනුවණින් සිටීම තුළ තමයි අර සරල බව ඇති වෙලා යන්න පුළුවන්. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරියෝති. කොටින්ම මල මුත්‍ර පහ කිරීමේදී සිහිනුවණින් ඉන්න ඕනේ. ධාතු මනසිකාරය වඩමින් කය ආදීනව දකිමින්. අය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කය රෝගයක් කියලා. මේ මල මුත්‍ර පහ කිරීම රෝගයක් කියලා තියෙනවා. සිහි කරන්න කියලා තියෙනවා. ගතේ හිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතී තුන්නී භාවය සම්පජානකාරියෝති. යනේන සිටින වෙලාවට, නිදිවරණ වෙලාවට, කතා බස් කරන වෙලාවට, නිශ්ශබ්ද සිටින වෙලාවට සිහිනෝනේ යුක්ත වාසය කරනවා. දැන් එතකොට බලන්න, දැන් ඔය අපි ඉස්සාගෙන තියෙ කොහොමද බුදුරජාණන් වහන්සේ නමක් හම්බ වෙලා ධර්ම දේශනා කරපු ගමන් ලේසියට කම්මැලි විදියට රහත් වෙන්නේ. ඒකනේ අද පතන්නේ නේ. පතන මේ දානේ පොඩ්ඩක් දීලා මොකද්ද පතන්නේ? ඔව් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒක පාඩම. ඔව් උන්වහන්ස ධර්ම දේශනා කරපු ගමන් හරි. අපිරා. දැන් පේනවද කොච්චර වීර්යය ගන්න තියනවද කියලා මේ බුද්ධ දේශනාවේ. එතකොට එහෙම පුරුදු කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. කාපින්න භික්ෂුවෙන් දැන් ඔබ විවිත්තං සේනාසන භජ දැන් ඈත වනාන්තරවල ඉන්න. දැන් ඈත වනාන්තර ඉන්න කිවි මේ එකපාරට ආවට ගියන්ට මේ පුහුණුව ලැබුවාට පස්සේ ආරණ්‍යං ආරණ්‍ය රුක්මූලං රුක්සෙවන පබ්බතං පර්වත කන්දරං දියලි ගිරිගුහා සුසාන සොහොන වනපත්තන් වනගොමු අබ්බෝකාසන් නිදහස එලිමහන්තන් පලාල පුංජන් පිදුරු ගෙවක් මේ වගේ තැනක දැන් යන්න කියලා. දැන් එතකොට බලන්න ඉතින්ට යවන්නේ කොච්චර පුහුණුවක් දීලද බුදු කෙනෙක් අනුත්තර පුරුෂ ධම්මසාරති කියන්නේ දැන් තේරෙනවා කොච්චර පුහුණුවක් දීලාද දැන් එයා යවන්නේ. දැන් යන්න කියනවා. දැන් ගිහලා ඉවෙන් ඉන්න කියනවා. පීරවසි පෙන්නනවා. දැන් එයා සෝපච්චාබත්තං පින්ඩපාත පටික්කන්තෝ. දැන් යා උදේ වරුවේ පින්ඩපාත වළඳලා හවස් වරුවේ නිසීදති පල්ලංකං ආවුජිත්තා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් යා පල්ලඟ බැඳගෙන කය ඍජු කරගෙන වාඩි වෙලා ඉන්නවා. සිහිය භවනාවට යොමු කරලා දැන් යා මොකද කරන්නේ? බාහිර ලෝකයට නොඇලුණු සිටින් වාසය කරනවා. විගතා විජ්ජේන චේතස විහෙරති. අවිජ්ජා කියලා කියන්නේ ඔව් විසම ලෝභේ. ඒකෙන් තොරව වාසය කරනවා. ඊළඟට ව්‍යාපාද දෝසම් පහයි තරහා හිතින් අයින් කරලා සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. සියලුම ප්‍රාණීන් කෙරෙහි ඔව් හිතානුකම්පී සිටින් මෛත්‍රී සිටින් වාසය කරනවා. තීන මිද්දම් පහයි විගත තීන මිද්දෝ විහෙරති ආලෝක සංඤී සතෝ සම්පජානෝ. සීනෝනේ නිප්පද තීන මිද්දේ ඉන්නේ නම් තේරුම් ගන්න කළුවරක් එක්කයි. එළියක් කික්ක නෙමෙයි. ඇදර තීන මිද්ද නැති එකනේ මේ හිතේ ආලෝකයක් ආලෝකද්වක් තවන්ට ඇති වෙනවා. ඒ ආලෝකෝත්බව ඇති වෙන එකට තමන්ට තියෙන නිදිමත ගතිය නැති වෙලා යනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්චේ හිතේ පසුතැවිල්ල විසිරීමයි නැති වෙලා හිත ඇතුලේ සංසිඳුණු සිතක් ඇති වෙනවා. උපසන්න චිත්ත සංසිඳුණු චිතක් ඇති වෙනවා. ඊළඟට මේ කුසල් දහම් ගැන සැක රහිත සිතින් වාසය කරනවා. මේ විදිහට මෙයා මොකද කරන්නේ? පංච නීවරණ බැහැර කොට විතක්ක විචාර පීතිසුක ඒකග්ගතා වලින් යුතු පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. දැන් බලන්න භික්ෂුවකට පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරන්න කොයිතරම් ක්‍රමානුකූලව ඒක සිදු වෙන්න ඕනද? ඊළඟට මේ පළවෙනි ධ්‍යාන ඉක්මවා දෙවෙනි ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. ඊළඟට දෙවෙනි ධ්‍යාන ඉක්මවා තුන්වෙනි ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. ඊළඟට තුන්වෙනි ධ්‍යාන ඉක්මවා හතරවෙනි ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. ඊළඟට තියෙනවා මේ විදිහට බ්‍රාහ්මණීය මේ සීකා සීක භික්ෂුව සීක කියලා කිව්වේ ධර්මයේ හික්මෙන භික්ෂුව අපත්ත මානස තම අරහත්ති ලැබල නැති අනුත්තරං යෝගක්ෂේමං පත්‍රේ මානා විරන්ති අනුත්තර වූ නිවන පතමින් කියන වාසය කරන. නිවන පතමින් වාසය කරනවා කියන්නේ එයාට ඒ නිය මම නිවන අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින්ම වාසය කරනවා. එහෙම වාසය කරනකොට ඒ භික්ෂුව කියන යම්කිසි භික්ෂුවක් වාසය කරනවා නම් ඒ වගේ ඊට පස්සේ යාට පුළුවන් වෙනවා මේ භව සංයෝජන ශේකරල අන්තර වූ අරහත්ත්වයට පත් වෙන්න. එතකොට මේ සියල්ල ඔය පුරුදු කරපු හැම දෙයක්ම මේ ජීවිතේ සැපසේ වාසය කරන්න හේතු වෙනවා කියනවා. දැන් බලන්න අරහත්ත්වය දක්වා යන හැටි පෙන්වනවා. ඊටවන්සේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වදාළ අවස්ථාවේ ගණක මොග්ගල්ලාන අහනවා, ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ විසින් ඔය විදිහට ශ්‍රාවකයන්ට අනුශාසනා කරද්දී ඒ සියලුම ශ්‍රාවකයන් උතුම් වූ නිවන අවබෝධ කරනවාද? එහෙම නැත්නම් ඇතන් ශ්‍රාවකින් විතරක් අවබෝධ කරනවාද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණි මාගේ ශ්‍රාවකයන්ට මම ඔය විදිහට අවවාද කරද්දී අනුශාසනා කරද්දී ඇතන් ශ්‍රාවකයන් අරහත්ත්වයට පත් වෙනවා. ඇතන් ශ්‍රාවකයන් අරහත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඉතින් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ ඔය විදිහට අවවාද අනුශාසනා කරද්දී භික්ෂුන් වහන්සේලාට ඇතම් ශ්‍රාවකයන් අරහත්ත්වයට පත්වීමට ඇතම් ශ්‍රාවකයන් අරහත්ත්වයට පත් නොවීමට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ අර බ්‍රාහ්මණයකින් අහන බ්‍රාහ්මණය, ඔබ මේ ගැන මොකද හිතන්නේ? කුසලෝත්‍රං රාජගාමිස මග්ගා සාති, ඔබ දක්ෂද රජගහනුවරට යන මාර්ගය කියන්නේ. උතර මෙයා කියන, ස්වාමීනි මම රජගහනුවරට යන මාර්ගය කියන්න දක්ෂයි. එතකොට ඔබ ළඟට කෙනෙක් ඇවිදilla මෙහෙම කිව්වොත් ඔබ ළඟට ඇවිල්ලා කියනවා, අනේ ස්වාමීනි මට රජගහනුවරට යන්න ඕන, මට ඒකට මාර්ගය කියන්න. එතකොට ඔබ මෙහෙම කියනවා නේද, පින්වත් පුරුෂයා මෙන්න රජගහනුවරට යන මාවත, මේක තමයි රජගහනුවරට යන මාවත, මේක තමයි පාර. ඔබ මුතනින් ගිහිල්ලා ඔබට යන්න හන්දියක් හම්බ වෙනවා, එතනින් හැරෙන්න. ඔබ එහෙම යනකොට මේ දකුණු පැත්තට යනකොට අසවල් නම තියෙන ගම හම්බ වෙනවා. එතනින් තව ටිකක් දුර යනකොට, ඔහොම යනකොට ඔබට හම්බ වෙනවා ලස්සන රමණීය රජගහ නගරය. ඉතින් මේ විදිහට අවවාද කළාට පස්සේ ආ ඔන්න මේ මාර්ගේ පොඩ්ඩක් දුර යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? කාර හැරෙන්න කියපු පැත්තෙන් හැරෙන්නේ නැතුව අනිත් පැත්තට හැරිලා යනවා. තව එක්කෙනෙක් එනවා. එයාට කියනවා එයාත් ඇවිල්ලා අහනවා අනේ ස්වාමීනි රජගහනුවරට යන මාර්ගය කියන්නේ. ඉතින් කියන මේ තියෙන රජගහනුවරට යන මේ තියෙන රජගහනුවරට යන පාර තමයි. ඉතින් මේ පාරේ මේ විදිහට යන්න ගියාම අන්න අතනින් හැරෙන්න එතන හැරෙන්න පස්සේ අන්න අර අසවල් ගම හම්බ වෙනවා. ඒ ගම පව කරගෙන යන්න ගියාම අසවල් නගරය හම්බ වෙනවා. ඒක පව කරගෙන යන්න එතකොට රජගහනුවර හම්බ වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? ඒ කියපු පාරේ විදිහට ගමන් කළ සුවසේ රජගහනුවරට යන්නේ නැද්ද කියලා යනවා. ඉතින් වහපනාගෙන් අහනවා බ්‍රාහ්මණය, එතකොට ඔබ එකම විදිහට පාර කියද්දි එක්කෙනෙක් රජගහනුවරට යන්නත් එක්කෙනෙක් රජගහනුවරට නොයන්න තියෙදුව මොකද කියන ස්වාමීනි මං මොනවා කරන්නද? ස්වාමීනි මම මාර්ගය කිව්වා හරියට. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ ඒ වගේමයි. ඒමේවකෝ බ්‍රාහ්මණ ඒ වගේමයි. චිත්තදේව නිබ්බාන ඒ අමා මහ නිවන තියෙනවාමයි. චිත්තති නිබ්බාන ගාමිනී මග්ගෝ ඒ නිවන් මගට යන මාර්ගය තියෙනවාමයි. චිත්ත මහන් සමාධිපේතා ඒ මාර්ගේ පෙන්වා දෙන්න මමත් ඉන්නවා. තථාගතයන් වහන්සේ ඉන්නවා. අතචිපන්න මම ශ්‍රාවකා ඒ වුණාට මගේ ශ්‍රාවකයෝ මේ විදිහට ආවාද කරද්දි එක්කෙනෙක් ඒ නිවන කරා යනවා තව කෙනෙක් නිවන කරා යන්නේ. ඉතින් කියනවා මම ආත්මනේ මොකටද මොනවා කරන්නද? මම මේ මාර්ගය කියනවා විතරයි. මම මොනවා කරන්නද? මේ මාර්ගය කියනවා විතරයි කියනවා. එතකොට ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. බවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකේ ඉන්නවා ශ්‍රද්ධා රහිත පුද්ගලයන්. ඒගොල්ලොත් මේ අන්ධකාරික ශාසනය ඇවිල්ලා මහාන වෙනවා. හැබැයි ඒගොල්ලෝ සට කපටි සට මායාවි කේතු බීනෝ කේතු භෝජනී අමත්තඤ්ඤනෝ ධානි වන්දනිකී අර්ථේ දන්නේ නැහැ. ජාගරියන් අනුනියුත්තා නිදිවරාගෙන භවනා කරන්නේ නැහැ. සාමාන්‍ය අනපෙක්කවන්තෝ මාර්ගඵල ලබන අදහසක් නැහැ. සික්ඛායන තිබ්බ ගාරව ශික්ෂාපදවල තියුණු ගෞරවයක් නැහැ. බාහුලිකා රැස් කරනවා. ශාසනිකා ඒකම රැස් ඔක්කොමනි ශාසනයේ දිහිල්ල ගන්නවා. එතකොට විවේකී අත්තරල දාලා අනික්කිට දුරා ඒ ශාසනික වගකීම අත්තරල දාලා වාසය කරන කුසීතා කුසීත වෙලා හීන විරිය හීන විරිය මුඨ සති සීන නැතුව අසම්පජාන අසමාහිතා සීනවර නැතුව සමාහිත සිට නැතුව විබ්බන්න චිත්තා බ්‍රාන්තෝ සිටින් දුප්පඤ්ඤා දුෂ්ප්‍රඥව හේරමුගා කෙලතොළු වෙලා කියන ස්වාමීනි ඒ ජාති අයට නම් භාග්‍යතුන් වහන්සේ තික්ක වාසය කරන්න වෙන්නේ නැහැ. ඒ ජාතියට අයට තමයි කියන නිවන වරදින්නේ. ඒ ජාතියට නම් නිවන වරදිනවා කියනවා. නමුත් ස්වාමීනි පැවිදි වෙච්ච අය ඉන්නවා කියනවා කුල පුත්තා සද්ධාගාරස්ම අන්න මං කිව්ව මතකද? ඕනේ මොකද ඉස්සල්ලාම ශ්‍රද්ධාව ඕනේ. දැන් ඔබට උන ශ්‍රද්ධාව ඕනේ. ශ්‍රද්ධාව නැත්තම් කරන්න බෑ. ශ්‍රද්ධාව නැත්තම් එක එක්කිනා කියන පැත්තට ඔව් කියන පැත්තට හැරිනොත් මේ වචනේ කියන පැත්තට ගැට ගැහෙනවා. අන්තෝණ ජටානේ තියෙන බහි ජටා එනකොට අන්තෝ ජටා ගැට ගැහෙනවා. කියන පැත්තට ගැට ගැහෙනවා. එතකොට එහෙම ගැට නොගෙන ඉඳන ශ්‍රද්ධා ශ්‍රද්ධාවන්තව ප්‍රමුණ අය එයා අසඨා ෂට කපට නැහැ. අමායාවිනෝ මායා ඊළඟට මේ අකේතු වීනෝ කියන්නේ මේ නැහැ කෙලතුළු කියන්නේ ඒලමුක කෙලතුළු. අකේතු වීනෝ කියන්නේ මේ එකක් තියාගෙන එකක් කතා කරන්නේ. ඔව් වංචාව ඒත් මායාවටම ආයිද අනුද්ධතා එයා මේ ඒ වංචාවනේ අකේතු වීනෝ කියන්නේ වංචාවනේ. අනුද්ධතා කියලා කියන්නේ ආඩම්බර නැහැ. උන්නලා කියන්නේ මාන්නේ නැහැ. අචපල චපල නැහැ. අමුකර මුකර නැහැ. දැන් මට සමහර අවස්ථාවලදී මට හරි සංවේගයක් ඇති වුණා මේ අර කියන කතා අහලා. ඒ ධර්මය අවබෝධ කරන්න එපා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න එපා, භාවනා කරන්න එපා, නැකත් බලාපන්, කේන්දර බලාපන්. ඔව් මේ මහාන මේ ජීවිතයේ තියෙන මේකට අනේ මට කල්පනා වුණා මේ අමතක වීමකින් කවුරුත් මේ කාණු කටකට සිවුරක් ඔතලා දෙන්න. මට ඒ වගේ හිතුණා. වැරදිලාවත් එහෙම වෙලාවක්ද මේ? ඇයි මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් කියන්න ඕන? ගීයන්ට මොන භාවනාද? ගීයන්ට මොන මාර්ගඵලද? සෝවන් වෙච්චාය පුළුවන් නම් ඇවිල්ලා පිළිහිටින්න තියෙන මං ඉස්සරහ. මේ මාධ්‍යවලින් කියලා මම කතා කරන එහෙම එකක් වෙලාද මේ? එතකොට යම් බුදුරජාණන් වහන්සේත් එක්ක වාසය කිරීමක් නැහැ. බුදුරජාණන් වහන්සේත් එක්ක වාසය කිරීමක් තියෙන්නේ මෙහෙම තමයි. ඔව්. අමුකර අවිකින්න වාචා ඉන්ද්‍රීස් ගුත්තද්වාර ඉන්ද්‍රියන් සංවර කරගෙන භෝජනේ මත්තඤ්ඤෝ ආහාරේ පමුණද ආහාරේ පමුණ දන්නවනේ මේ කියන්නේ දැක්කනේ එළවලුපති නෙමෙයි ඥාන්ද්‍රියන් අනුයුක්ත නිදිවැරීමේ වාසය කරනවා සාමාන්‍ය අපික්ඛවන්තෝ මාර්ගඵල අපේක්ෂාවෙන් ඉන්නවා සික්ඛාය තිබ්බ ගාරවා ශික්ෂාවෙහි තියුණු ගෞරවයට ඉන්නවා මේ බාහුලික බාහුල කරගන්නේ නැහැ මේ සාතලික සසුන් මඟ ලිහි කරගන්නේ නැහැ ඔක්කොමනේ නික්කිට දූර එතකොට මේ නිවන් මඟට වීරි ආත්මවහරේ ඉන්නවා අවිවේකී පුබ්බංගම ආරද්ධ විර හුදිකලා විවේකී ඉන්නු ආරබරණද වීරිය ඇති වෙනවා පහිතත්ත ජීවිත අපේක්ෂා අතහැරන ධර්මය ඇතිරෙනවා උපට්ඨිත සතිනෝ සීය පිටුවාගෙන ඉන්නවා සම්පජාන නෝණින් ඉන්නවා සමාහිතා සිත සමාධිගත කරගෙන ඉන්නවා ඒකද්ද චිත්ත එකඟ සිටින් ඉන්නවා පඤ්ඤවන්තෝ ප්‍රඥාවන්තෝ ඉන්නවා අනීල මුගා කෙලතුළු නැහැ තේහි බං ගෝතමෝ සද්දින් සංවස්සේනං බාහත් ගෞතමයන් වහන්සේ සමග අන්න ඒ බඳු අයට තමයි කියන වාසය කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කියනවා බාහත් ගෞතමයන් වහන්සේ මේ ලෝකේ යම් මුල් වලින්ගෙන යම් සුවඳක් ඇන්ද. ඒ මුල් සුවඳ අතර කළු අගින් ගහේ මුලේ සුවඳ අග්‍රයි. මේ ලෝක යම් තාක් මේ අරටු සුවඳක් ඇද්ද අරටු සුවඳ අතර රත්සඳුන් අරටුවේ සුවඳ අග්‍රයි මේ ලෝක යම් මල් සුවඳක් ඇද්ද ඒ මල් සුවඳ අතර සමම් දෑ සමම් පිච්ච මලේ සුවඳ අග්‍රයි ඒ වගේ මේ ලෝකේ යම් කිසි අවවාදයක් ඇද්ද ඒ අවවාද අතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවවාදය අග්‍රයි කියන කියලා මියා මොකද කරන්නේ පිරුවන් කරන යන දැන් එක දේශනාවකින් පහදින්නවන්නේ දැන් අපි දේශනා කීයක් නම් කියනද පහදව ගන්න කිනෝ පහදවන්නේ එතකොට බලන්න මේ එක දේශනාවෙන් ගණක මොකද ගන්න කියන ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ අභික්කන්තම් භෝගෝතම ස්වාමීනි අතිශයින්ම ලස්සනයිනේ අවික්කන්තම් බෝව ස්වාමීනි පරම සුන්දරයිනේ සේතා භෝගෝතම නික්කුජ්ජිතං වා කුද්දී ස්වාමීනි යටට හරවලා තිබිච්ච එක උඩු උඩට හැරෙව වගේ පටිච්චන්නං වා විවරේය ස්වාමීනි වහලා තිබිච්ච එක හැරලා පෙන්නවා වගේ මූලස්වා මග්ගං ආචික්කය මාර්ගේ වරදුණු එක්කෙනෙකුට මාර්ගේ පෙන්නවා වගේ අන්ධකාරේවා තේල පඤ්ඤෝතං ධාරයේ රූප චක්කමන්ත රූපාණි දක්ඛින්තීති අසත්ත රූප දකිත්වා කියලා අන්ධකාරී තෙල් පහන් දරුවා වගේ නේ ස්වාමීනි බාද් ගෞතමයන් වහන්සේ අනේක ප්‍රකාරයෙන් ධර්මයේ වදාළා ඒ නිසා මම භාග්‍යතුන් වහන්සේව වික්ෂී සද්ධර්මයෙන් වික්ෂු සංඝයාත් සරණ යනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අද පටන් දිවි තිබෙනතුරු පානුපේතං කියන්නේ දිවි තිබෙනතුරු තෙරුවන් සරණ ගිය කෙනෙක් හැටියෙන් සලකන සීක්වා කියලා. එතකොට බලන්න තෙරුවන් සරණ ගියා අවබෝධින්නේ අවබෝධින්. එතකොට අපි හොඳට තේරුම් ගන්න. දැන් ඔය අපි බෞද්ධ කිව්වට හරියන්නේ නැහැ. ඒක සමහරු කියනවා අනි අපි හොඳ බෞද්ධ කියනවා. හොඳ බෞද්ධ කියලා බැලුවම පස්සේ ආයි බව ආදහම. එක්ක දීවාල ආදහම. ඔව් අපි හොඳ බෞද්ධ. සමහරු ගෙවල් වල කියන මේ ඔයා බෝධි ඥාන සභාවට බැඳින්නේ මහා එක්කිනාට කියනවා. එතකොට ආමිනිකින් මට බෑ කරන්න මම එකක් බලන් තියෙනවා මම ඒක කරගෙන යන්න. එහෙම නැත්. ඒක කියනවා. මොකද හිතේ මේ ඥානන්දාන්ත රුවම කිව්වට බෑ. මොකද? නැකත කුඩිය වගේ. වැස්සට තෙමෙන්නේ නැතුව ඉන්න තියෙන නැකත. නමුත් කුඩිය කියලා දේශනා කළා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. ක්ෂත්‍රයක් වගේ කියන්නේ. ඔව් එතකොට මේ ධර්මයේ තුනුරුවන් සරණ පිටාගෙන ඉන්නවනම් කුඩයක් වගේ කියන්නේ ජීවිතයේ. එතකොට බලන්න අපිට පෑදිලිව පේනවා. එතකොට මේක මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගන්න අපට සුදුසුකමක් ඕනි. අපටත් ඕනි ඊට අනුකූල යෝනිසෝ මනසිකාරය දෙන්න පුළුවන්කම. ඒ යෝනිසෝ මනසිකාරය දෙන්න පුළුවන්කම අපට නැත්තම් ධර්මය අවබෝධ කරන්න නම් හම්බ වෙන්නේ හොඳට තේරෙනවා. ධර්මය අවබෝධ කරගන්නවා නම් අපිට මෙන්න මේවා මේවා නැති වෙන්න ඕනේ. අකීකරුකම නැතු යන්න ඕනේ. මාන්නි නැතු යන්න ඕනේ. ඊර්ෂ්‍යාව නැතු යන්න ඕනේ. අර මසුරුකම් පහම නැතු යන්න ඕනේ. මොනවද මසුරුකම් පහ? ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය. බුදුජනන් වහන්සේ වදාළන් තියෙනවා මේ පහ තියෙනකන් සෝතාපන්න වෙන්න බෑ කියලා. ආවාස මච්චරිය කියන්නේ මොකද්ද? ඔව් ගෙවල් දොරවල් ගැන ඇතිවෙන මසුරුකම. වන්න මච්චරිය කියන්නේ? ඔව් ඒ ගැන ඇතිවෙන මසුරුකම. රූප ලක්ෂණ ගැන ඇතිවෙන මසුරුකම. ලාභ මච්චරිය කියන්නේ? ලාභ ලෝප ගැන ඇතිවෙන මසුරුකම. ධම්ම මච්චරිය කියන්නේ? ඔව් දැන් කියපුවද මම? අකුල මච්චරිය කියන්නේ තමන්ගේ පිරිස ගැන ඇති මසුරුකම. ධම්ම මච්චරිය කියන්නේ මේ ධර්මයේ ගැන ඔව් තියෙන මසුරුකම. මේ මසුරුකම තිබුණත් කරන්න බෑ. දැන් මතකද අර ලෝසක හඳුනට වෙච්චදී කලින් ජීවිතයක දැක්කනේ ආවාස මච්චරිය කුල මච්චරිය තිබිල වෙච්චදී දැන් ඔන්න උන්වහන්සේ එක එකාත්මික හාඳුරු කෙනෙක් වෙලා හිටියා. මේ ආගන්තුක හාඳුරු නමක් වැඩියා. අපි රාතන් වහන්සේ නමක්. බොහොම සංසුන් ඉදිරන් සංවරයි. දායකයෝ පහදුවා. දායක පැදලික ස්වාමීන් ඊට දානට වඩිද්දි මේ උන්වහන්සේත් එක්ක වෙන ඉන්න කියලා හා කිව්වා. හා කියලා මම කල්පනා කළා මොකද්ද? දැන් එක්කගෙන ගියොත් මෙයාටයි පහ දෙන්නේ. මොකද කලි අර gediye ගහන්න තු gediyete නියපොත්තෙන් තට්ටු කළා. තට්ටු කළා ගියා. ස්වාමීන් කිව්වා අනිතන් කොහෙද මම gediye කෙරුවා? කොහෙද බුද්ධි කිව්වා. ඊට පස්සේ දාන දීලා කිව්වා මේ එහෙමනම් දැන් ඔබ වහන්සේ මේ දාන ටික ඒ ස්වාමීන් වහන්සේට කියලා දෙන්න. මේ අනගමන් කල්පනා කරනවා මම මොකටද මේ කොහෙත් නැයට දන් අදින්නේ. ඊළඟට ගිනි ගොඩක් තියෙනවා. ආ ඒ බත් පාසලේ ගිනි ගොඩට දැම්මා. දානකට මා රහතන් වහන්සේ දැක්ක මේ සිද්ධිය. දැකලා උන්වහන්සේ වැඩම කළා. මෙයා ඒ ඉරිදීන් වැඩම කළා. මේ ස්වාමීන් වහන්සේ එතනට යනකොට උන්වහන්සේ නෑ. බං ලොකු කර්මයක් කියලා බැලුව බැලමට පේන්නේ නෑ නේ. ලොකු කර්මයක් කියලා පේන්නේ නෑ බැලුව බැලමට. අයියාට බැලලත් නෑ. මූණට බැලලත් නෑ. අනිත් අයව ධර්මයෙන් වළක්වලත් නෑ. ඊළඟට වෙන බාහිර දේකුත් කළා නෑ. නමුත් මේ කර්මය කොච්චර බලවත්ද කියන්නේ ඒ හඳුන්ට මාර්ග වල ලබන්න බැරි නෑ ජීවිතේ. ඒ සිද්ධියට නිරේජිය. නිරේ කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදුනා අර මව් කුසේ. ඉපදුනා විතරයි මේ ගෙවල් වලට ඉඳුම් හිටුන් නැතුව ගියා. ඊට පස්සේ ගෙදර ගట్టి දැනගත්තේ මේක හේතුවනේ මේ දරුවා බඩදාපු නිසා කියලා මේ දුවගේ. දුව ගෙදරින් පැන්නුව. දුව හිඟාකට ජීවත් වුණා. ළමයාට ලැබුණා. ඒ ළමයාත් වඩාගෙන හිඟා කරනවා. ඉංගක ළමයා ටිකක් ලොකු වෙනකොට ළමයාගේ අතට පොල් පට්ටක් දුන්නා. දීලක පුතේ උඹ නිසා මම දැන් දුක් විඳ ඇති. දැන් උඹ තනියම ජීවත් වෙන්න. පොල් කට්ට දීලා බුඩක් කරා. ළමයා පොල් කට්ටක් තර මොනවා හරි ඉතින් ඉඟා කාලා. දැන් සාරිපුත්ත ආනන්දරුව දැකලා මෙයා පිටිපස්සෙන් දුවනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටිපස්සෙන් දුවනවා. බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි මෙන්න මෙහෙම ළමෙක් වෙනම් බේරින්න බෑ කිව්වා. මහාන කරන්න කියලා. මහාන කළා. සමාහට තින් ලෙඩ දුක් හැදින්නත් ඇති මේ. ශරීරෙ මං හිතන්නේ මේ අර මන්ද පෝෂණි වගේ තියෙන්න ඇති. මේ ලෝසික හාමුදුරු. මහාන කළා. රහත් උනා. රහත් වෙලානේ අර අන්තිම මොහොති දාන ටිකක් අර සාරිපුත්තු පණ දුන්නේ. ඔව්. එතකොට බලන්න ඒ සිද්ධියට එහෙමනම් මම හිතා ගන්න බෑ මේ ධර්මයේ මේ චතුරාර්ය සත්‍යයට අපහාස කරනකට මක් වෙයිද මේ සංසාරේ. ඒවත් දැන් මිනිස්සු පිළිගන්නවා නම් පුතුන් සී සද්ධර්මයට මිනිස්සු ගරහන්න ගියොත් මේ චතරාපාය ගැන අවබෝධයක් නැත්තම් මේ සංසාරය ගැන තේරුම් ගනිල්ල නැත්තම් උතුම් ධර්ම මාර්ගය ගැන අවබෝධය වටහා ගනිල්ල නැත්තම් ගෞතම බුද්ධ ශාසනයේ දුර්ලභකම ගැන දන්නේ නැත්තම් කොහේ යයිද? ඇයි දැන් මෙහෙමනේ ඔක වෙන්නේ? දැන් අපි ගමු භයානක වැරදි කරපු වැරදිකාරයෙක් ඉන්නවා. දැන් මෙයා පොලිසියෙන් වුණා. දැන් මෙයා හැංගිලා ඉන්නේ. දැන් යාව අල්ලලා ඉවරලාද හිරගේ හදන්නේ නැත්නම් කලින් හිරගේ හදලා තියනවාද? දඬුවම් පහල වෙලා මෙයා අල්ලන්නේ ඉස්සෙල්ලා නේ? දඬුවම් තියනවා මෙයාට මේ දඬුවම කියලා. අල්ලුවාට පස්සේ ඒ දඬුවම ලැබෙනවා. ඒ වගේ කයෙන් සිතෙන් වචනයෙන් අකුසල් කරද්දි අපි මේ මනුස්ස වශයෙන් ජීවත් වෙලා ඉඳිද්දි නිරේ ඒ නිරේ විඳින්න ඕන කර්මයේ එහෙ පහළ වෙලා ඕපපාතික උපදිනවා කියන්නේ ඒකයි. දැන් මව් කුසී උපදිනවා කියන්නේ මේ ඕපපාතික උපත. එක පහට උපදිනවා. එතකොට දැන් මේ උත වෙනකොට ඒ ඉපදෙන එහෙ පහළ වෙලා ඉවරයි විපාක උපදින්න ඔක්කොම කර්මයේ. දැන් ගත්තොත් එහෙම දැන් මේ කර්මී දැන් මේ කර්ම රැස් කරනවා තුනුරුවන්ට ගරහලා මාර්ග වඩනායට ගරහලා නිඳා කළා කර්ම රැස් කරනවා. රැස් කරනකට මේ චුත වෙනකට උපදින්න තියෙන නිරේ නම් මේ කර්ම විපාක ඔක්කොම ලෑස්තිලා ඉවරයි. උපදින්න විතරයි. මෙන්න මෙයා මෙයා නිසා ආවි ඔයා කියන. പ്രേත ලෝකයේ උපදින එකටත් එහෙමයි. ඒ උපදින්න තියෙන්නේ මේ ජීවත් වෙද්දි പ്രേත ලෝකේ හැදෙනවා යාට. මේ චුත වෙනකටම ඕපපාතික උපදින. പ്രേත ලෝක ගැන කවර කතාද අර අප්‍රිකාවේ මේ දවස්වල නිය ගන්නේ? සාගතේ තියෙන පළගටි වගේ බෝ වෙලා ඔක්කොම බගාදීන් කාගෙන ගිහිල්ලා නිය දුර්භික්ෂ. කොච්චර දුර්භික්ෂද කියන්නේ මේ හර ගොම දාන්නකට අර බඩගින්න ඉන්න ළමයි කියලා පොර කනවා අර ගොම වැටෙන්න ඉස්සෙල් ගොම කන්න. බඩගින්න විසින් මිනිස්සුම ගෙනියන තැන. මිනිස්සුන්ගේ බඩගින්න විසින් ගෙනියන තැන. බඩගින්නට පුළුවන් නම් මිනිස්සුන් එතනට ගෙනියන්න. ගොම ඉවරුණාට පස්සේ අරකට බුදුමාගර අත දානවා සමහරු ගොම කන්න. බඩගින්න විසින් මිනිස්සුන් එතනට ගෙනියනවා නම් പ്രേත ලෝකී කොහොම බඩගින්නක් ඇද්ද? සිම්සුටු කන්න මට්ටමට අනුන්ගේ ජරාව කන මට්ටමට කොහොම බඩගින්නක් ඇද්ද? සතුටින් කනවා නෙමෙයි බඩගින්නට කන. ජීවනි සසරකින් අත්මිදින ධර්මයක් ලැබුණාම ඒ කල්පනා කරන්න එපා. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළේ මේ ජාති කුල ගෝත්‍ර ભેදයකින් තොරව ඕනෑම බුද්ධිමත් මිනිසියෙකුට මේ ධර්මය අවබෝධ කරගෙන සතර අපායෙන් අත් මිදලා සංසාරයෙන් මිදෙන්නයි කියන කාරණාව තියෙන්නේ මතකෙ. මේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මම හොයාගත්ත මට මම උදවිලා කියලා නේ. එහෙම එකක් නෙමෙයි මේ බුද්ධ දේශනාවේ තියෙන දේ නෙමෙයි මං කියන්නේ. එතකොට කල්පනා කරන්න බෑ උතුම් චතුරාර්ය සත්‍ය අපි ඉක්මනට අවබෝධ කරගන්න ඕනේ, අනිත්‍යත අවබෝධ කරන මාර්ගය කියා දෙන්න ඕනේ, නැත්තම් ඉවරයි කියලා. බොහෝ හේතුව දැන් කර්ම විපාක දෙන හැටි බැලුම සමහර කර්ම තියෙන්නේ කොහොමද? අපරාපරිය වේදනීය කර්ම. අපරාපරිය වේදනීය කර්ම කියන්නේ කවදා අපි දන්නේ නැති සංසාරේ කල්ප ගානකට කලින් කෙරිච්ච කර්ම විපාකෙ පස්සෙන් පන්නලා විපාක දෙන. තිබඳු ආකාරي නම් තියෙන්නේ. අපි කොහොමද ජීවිතය ගැන හිතන්නේ? ඒ නිසා හිතන්නේ මේ උතුම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අපි මේ ජීවිතයේදීම තේරුම් අරගෙන මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා. සාදු.